මේ විදිහේ පරිසරයක් දිගු කාලයක් පැවතීම ආර්ථිකයට කරන්නේ විශාල හානිය. ඒක පෙනෙන්නේ බොහෝ පසුවි. නමුත් ඒ පෙනෙන්නට පටන් ගන්නා විට සිදුවිය හැකි හානිය සිදු වී අවසන්. තව මෙහි බරපතල අන්තරායක් වන්නේ මේ අස්ථාවරත්වයේ මැද හෙදුම්වාදී බලවේග, රටට සතුරු බලවේග කෙමෙන් ශක්තිමත් වෙමින් තිබීම ආපසු හරවන්නට බැරි ආකාරයකින්. එනිසා මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් ආණ්ඩුව තමන්ට හැකි ආකාරයකින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම රටේ පොදු යහපත පැත්තෙන් බලන විට හදිසි ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස.